සදහවතුනි, මේ සදහම් දේශනාවත් වෙනදා වගේම අප කෙරෙහි අපරිමිත කරුණාවෙන් යුතුව දේශනා කරන්න අපේ ධම්මසභා මණ්ඩපයට වැඩම කරන්න තියදුනේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ඔබ සෑම සෙල දිනා වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේව අපගේ ධම්මසභා මණ්ඩපයට මා විසින් මේ මොහොතේ සාදුකාරයක් ලබා දෙමින් දෙපා නැමද පිළිගන් ලබනවා. සාදු සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමා භික්ඛවේ සංඥා භාවිතා බහුලී කතා. මහප්පලා හෝති මහානිසංස අමතෝගදා අමත පරියෝසානාති. සදවර පින්නතුනේ, සංග්‍රහ ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ ඉරදෙන ධර්මදේශනා විශේෂයෙන් කලක් තිස්සේ කරමින් අපි ධර්මෙහි ගැඹුරුතෙන් විවරණය කරමින් සිටිනවා. ඒ විවරණය කරන ලබන්නේ ඔබගේ ප්‍රයෝජනය සඳහා. සදුස්තනක් ඇතුත්ෙහි දෝෂය පෙන්වා දෙමින් ධර්ම විනය අනුකූලව එතෙන්ට නිදුස්තන යොදා ගන්න ආකාරය පැහැදිලි කිරීම සඳහා අපි බොහෝ කල් සිට මහන්සි ගන්න ලබනවා. වත්මන් අපේ බලාපොරොත්තු වන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ වදාළා වූ මේ ශ්‍රී සද්ධර්මයේ සරණින් නිරුක් නිරෝගී සුවපත් ජාතියක් හදන එක. නිරුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම පමණක් නෙවෙයි, ක්ලේශ දුක්ඛයන්ගෙන් පිරෙන සමාජය, ක්ලේශ දුක්ඛයන්ගෙන් මිදී නිවන සැනසෙන ජීවිතයක් විඳින පුද්ගලයන් බවට පත් කරන්නේ. ඒ සඳහා තථාගතයන් වහන්සේ විශේෂයෙන් දෙලා සාක්ලා වූ ධර්මයක් භාවිතා කරන්න ඕන. ගෙවල් දොරවල් හදාගන්න, රැකියා කරන්න, මුදල් හදල් උපයන්න, විවාහ වෙන්න, දරුවන් හදාගන්න, මේවට ධර්මයක් භාවිතා කරන්න ඕනේ නැහැ. ලෝකේ ඕනෑම රටක මේ දේවල් කර ගැනීම තුළ ලෝකේ ලෞකික අභිවෘද්ධිය සපයාගෙන ඒ පවතින තාක්ෂණයන් ලබාගෙන ලෞකික වශයෙන් සපවත් වෙන්න පුළුවන්. නමුත් සංඛාර දුක්ඛය උන්ට වැටහිලා නැහැ. චිත්තසංතානගත දුක්ඛය උන්ට වැටහිලා නැහැ. එබැවින් ඒන් මිදීමේ හැකියාවක් මේ ලෞකික අභිවෘද්ධියන් තුළ නැහැ. ලෞකික අභිවෘද්ධියෙන් බැහැර කරන්නෙත් නැහැ අපි. නමුත් ජීවිතේ තවත් පැත්තක් තිබෙනවා. මේ තමා රැක ගැනීම කියන කාරණාවේදී, තමා කෙලසීම කියන කාරණාවේදී ඒ පිළිබඳ අවධානයත් අපි හැකිතාක් ජීවිතේ මුලදීම කරන්න වෙනවා. චිත්ත සංකලස අභික්කවේ සත්තා සංකලිස්සanti. මේ ජීවත් වෙන්න ගිහින් සිත කෙලසුම සත්‍යය කෙලසෙනවා. සිත පිරිසිදුවීමෙන් සත්‍යය පිරිසිදෙනවා. අනවේ සිත කෙලසෙන්නේ නැති ජීවිතයක් ගත කරන්න ඕන බෞද්ධ ප්‍රතිපදාවේදී. ධර්මයේ වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙලසන කොටස අයින් කරගන්න මහන්සි දරන්න ඕන. එනිසා බුදු පියාණන් වහන්සේ සකීය පාරිශුද්ධත්වය සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ගයක් සමස්ත සමාජය සඳහා දේශනා කරලා තිබෙනවා. ධර්මයේ තේරණයට අනුගමනය කරන්න පුළුවනි. මෙන්න මෙවදු වැදගත් කරුණු ඇතුළත් ධර්මදේශනාවක් තමයි මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පවතිනා වූ සංඥාවග්ගයේ පවතිනා වූ පඨම සංඥා කියන සූත්‍රය. මේකේ කරුණු පහක් පැහැදිලි කරව අදාළනවා. නමුත් මේ කරුණු පහෙන් පෙන්වන දේ මේ සමාජයේ ඊට වෙන බවක් පේන්නේ නැහැ. එතකොට මේ බුදුන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම වැරදිද, නැත්නම් මේ කරුණු භාවිතා කරන අපේ වැරද්දක්ද කියලා අපි හොයලා බලන්න වෙනවා. කිසි විටකත් කිසිදු විටකත් බුදුරජාණන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම නම් වරදින්න බෑ කියන විශ්වාසය අපිට තිබෙනවා. අතින් අතට යන විට අර්ථ විග්‍රහයේ අපට බුදුන් වහන්සේ වදාළ අර්ථය වෙනුවට වෙන අර්ථයක් ලැබීම තුළින් ධර්මයෙන් නොගැඹුරු වීමට, අනුගමනීය ප්‍රතිපදාව වෙනත් පැත්තකට යාමට තිනිලකඩ බැහැර කරන්න බෑ. මන්දයත් තථාගතප්පේදස ධම්ම විනයස්ස භික්ඛවේ විරතෝ විරෝචිත සහ නොපටිච්චන්නෝ කියන පදයක් පිටක තුළ තියෙනවා. උන්වහන්සේ අපේ භාවිතය සඳහා ඉහෙලි කරවදාලා වූ ශ්‍රී සද්ධර්මය සක්‍රිය වෙන්නේ, විවෘත වෙන්නේ, මේ බබලන්නේ විවෘත වුණොත් විතරයි. වැසී ගියොත් එදාට ඒකේ ආලෝකේ නැහැ. එබැවින් අපි මේ ගත කරමින් සිටියේ සහ ධර්මයේ භාවිතයට ගන්න බැරි විදිහට අරුත් වැළලී ගියා වූ යුගයකද කියලා කල්පනා කරලා බලන්න. කුමක්ද මෙහි පැහැදිලි කරලා තියෙන්නේ? පංචිමා භික්කවේ සංඥා භාවිතා බහුලී කතා. පංච ඉමා භික්කවේ මහණේ මෙන්න මේ සංඥාවන් පහ ඔබ භාවිතය කරනවා නම් ඔබ බොහෝ කොට භාවිතා කරනවා නම් ඒ ඔබට මහත් වූ ඵල සහ මහත් ආනිසංස පිණිස හේතු වෙනවා. මේ මහත් ඵල මහා ආනිසංස දානේ ආනිසංසෙට නෙවෙයි. මෙලෝ පරලෝ ආනිසංසෙ නෙවෙයි. ලෞකික දානෙන් ලැබෙනා වූ ආයවරණ සම්බල ආනිසංස නෙවෙයි මේ පෙන්වන්නේ. මේ භාවිතයෙන් ලැබෙන්නට වෙන්නා වූ මහත් වූ ඵලයක් මහත් වූ අනුසස්සක් තිබෙනවායි කියලා තියෙනවා. ඒක කොහොමද පෙන්ලා තියෙන්නේ? අමත ඕගදා වැසගත්තේ ඊයකින් පෙන්වන්නේ. අමත ඕගදා කියන එකේ තේරුම නිර්වාණයට බැසගත්තේ වෙයි කියන එක. අමත පරිවසානා කියන එකේ තේරුම නිවන් කෙලවර කොට ඇත්තේ වෙයි කියන එක. එහෙනම් පඨම සංඥා සූත්‍රයේ පැහැදිලි කරන්නා වූ මේ පහ වැඩිම තුල කෙනෙකුට නිවනට බැසගත්තේ සහ නිවන් කෙලවර ඇත්තේ වෙන කියන ප්‍රතිඵලයට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. අන්න වර්තමාන සමාජයේ එහෙම භාවිතා කළාට ඒකට බැසගැනීමක් හෝ ප්‍රතිඵලයක් නොලැබෙන්නේ ඇයි? එහෙනම් අපට කවදාවත් නිගමනයකට එළවෙන්න බෑ බුදුන් වහන්සේ වැරදියක් අපට කියයි කියලා. බුදුන් වහන්සේ වදාළ දේ අපි වැරදි ලෙස භාවිතා කිරීමේ වරද්ද අපි පිළිගන්න වෙයි. සමහර වෙලාවට මේ සංඥා පහම වඩන්න ඕන නැද්ද? එකක් අඩුවත් ඇද්දන්නෙත් නැහැ. පහක් දීලා තිබුණාට. අපිට ලැබෙන කාලය අනුව මේ සියල්ල විග්‍රහ කරන්න නැහැ අපි. එකක් දෙකක් තමයි විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. තවත් ධර්ම දේශනාවකදී ඉතින් ටිකක් පැහැදිලි කරන්න බලාගන්න. මතක තබාගන්න මේවා වඩනවා නම් ඒකේ මහත්ඵල මානිසංස බවක් සමග නිවනට බැස ගැනීමක් සහ නිවීම නැවති ප්‍රතිඵලය අවසන් කොට ගත්තා වූ ක්‍රියාමාර්ගයකට වැටෙනවා මේක කියලා පෙන්ලා තිබෙන්නේ. එහෙනම් අපට මේ භාවිතයේදී කිසියම් ආකාරයක භාවිතයේ දෝෂයක් නිසා භාවිතයේ වැරදි අවබෝධයක් නිසා අපට සමහර විට ප්‍රතිඵල රහිත වුණා වෙන්නට බැරි නැහැ. කතමානි පංච මොනවද මේ පහ කියලා බුදු පියාණන් වහන්සේ එක එක දේවල් හඳුන්වනු ලබනවා. පළවෙනි එකට කියනවා අසුභ සංඥා කියලා. වෙන මේ අසුභ සංඥා කියන පදය සතිපට්ඨාන සූත්‍රය තුල එහෙම නැත්නම් වර්තමාන සමාජය තුල පාවිච්චි කරනු ලබන්නේ උද්දුමාතක විනීලක විපුබ්බක කියලා. මේ ශරීරය පොළොවට පස් වෙන්න ගිහින් මොහොනේ දාපුවාම එකේ අවස්ථා 10ක පවතිනා වූ දිරාණු ස්වභාවය ප්‍රිය නොන ස්වභාවය තමයි අසුභය කියලා ගන්න. දස අසුභය කියලා කතා කරන්නේ. වෙන මෙතනයි අපි ඉන්නේ. සුභාලුත් අවුරුද්දක් වේවා කියන වචනේ තේරුම වගේම අසුභ කියන පැත්ත තමයි අපි හිතන් ඉන්නේ. නමුත් මේකේ පතා කරන කාරණේ සංඥා කියලා තියෙනවා. සංඥා කොහෙද තියෙන්නේ? එහෙමයි හොයලා බලන්න ඕනේ. සංඥා කියන්නේ මාර්ග සංඥා නෙවෙයි මෙතන. සංඥා කියන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නා විට ඒ අරමුණු හඳුනා ගැනීමට පහළ වෙන චෛසිකයට කියනවා සංඥා. එතකොට සංඥා කොහෙද තියෙන්නේ? සංඥා පවතින්නේ රූපය හඳුනා ගැනීමේදී. රූපය විඳින්න ගියාම ඊට පස්සේ සංඥාව පහළ වෙනවා. සංකාර විඥානත් පහළ වෙනවා අපි හිතන නුගෙනින්නකෝ. ශබ්ද අරමුණ විඳින්න ගියාම ශබ්ද රූපයේ වේදනාවෙන් විඳින විට ඒ හඳුනන සංඥාව පහළ වෙනවා. ගන්ධ රූපයේදී ගන්ධ සංඥාව. ඒකේ පවතින ආකාරය හඳුනන්නේ. එයාට ආයේ හඳුනන්නට තවන්න ඕන විදිහක් නැහැ. හොඳනම් හොඳයි කියලා, නරකනම් නරකයි කියලා, සුවඳනම් සුවඳයි කියලා, ගඳනම් ගඳයි කියලා, සුවඳේක ගඳයි කියලා නෙවෙයි. මෙසේ අපට නැද්ද රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා, මම්ම සංඥා කියලා හය. සත්තරාණ කුස සූත්‍රයේ විග්‍රහ කරන්නේ ධර්මණක් ගැනීමේදී ඇසෙන් නම් රූප වේදනා සංඥා සංකාර විඥාන, කනෙන් නම් ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන, මෙසේ වේදනා සංඥා සංකාර විඥාන හයක් දොරවල් හයෙන් පහළ වෙනවායි කියලා. අර ශරීරයක් දිරා පොළොවට පස්සෙන එක අපේ ඇහැට පේන දෙයක්. ඒක පංචස්කන්ධයට සම්බන්ධ නැහැ. ඒකත් උදව් වෙන්න පුළුවන් රූපයේ කෙනෙහි දැඩි ඇල්මක් ඇති අයට. ඒක රූපේ මම කියලා හිතන් ඉන්න අයට. මේක පොළොවට පස්සලා යනකොටසක් මේක අපට ඕන හිල තියාගන්න බෑ කියලා තේරුම් ගන්න. නමුත් අපිට ත්‍රිපිටකය හදාරාන යන විට බුදුන් වහන්සේගේ ආර්ය ධර්මයේ දේශනා කර වදාරලා තිබෙන්නේ පංචස්කන්ධයේ මුල් කොටගෙන කියන එක තේරෙනවා. අපි ශික්ෂාපද සංවරයක පුද්ගලයෝ වශයෙන් හිටියාට අපිට මේ පංචස්කන්ධ ධර්මයේ තුල පවතින ආ වූ සංයමයේ සංවරය පිළිබඳව පංචස්කන්ධාර්ථ විග්‍රහයේ පවතින ආ ඌණතාවයක් දෝෂයක් වරදක් නිසා ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙලා තිබෙනවා. දැන් එතකොට මේ රූප සංඥාවේදී, ශබ්ද සංඥාවේදී, ගන්ධ සංඥාවේදී, රස සංඥාවේදී, පොට්ටබ්බ සංඥාවේදී සහ පාප සංඥාවේදී, පුණ්‍ය සංඥාවේදී සහ ධාන සංඥාවේදී ඔබ මොකද කරන්නේ? බලන්න සංඥා කොච්චර තියනවද කියලා. මතක තබා ගන්න. එතකොට සංඥා කියන්නේ ඒ මොහොතේ එන හැඟීම හඳුනන එක. හොඳයි, පුතග්ඥන පුද්ගලයා මේ සංඥාවට දෙන වටිනාකම කුමක්ද? මම නම් අහන්නේ මෙහෙමයි. සංඥාව මමය, මම සංඥාවය, සංඥාව තුල මා ඇත, මා තුල සංඥාව ඇත. දැන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා, පුණ්‍ය සංඥා, අපුණ්‍ය සංඥා, ඥාන සංඥා කියලා. තව ඥාන සංඥාත් පුළුවන්. සංඥා කොච්චර එනවද? දැන් සංඥාව මම කියන එකේදී මමවල් කීයක් හදා ගන්න පුළුවන්ද අපිට දොරවල් 6 සමානෝදාර නිසා? හරි. ඒ සංඥාවේදී අපි මේ සංඥාව මම කොට ගැනීමෙන් මොකද වෙන්නේ? රූප උපාදානේ, වේදනා උපාදානේ වගේම සංඥා උපාදානේ වෙනවා. ඒක අපි තමන්ට රුචි පරිදි නම්, ඇලෙන අරුසු පරිදි නම් ගැටෙන නැත්නම් ඒකට අදාළ වටිනාකමක් එකතු කරන බැඳීමක් ඇති කරගන්න ලබනවා. එතකොට අන්නේ සංඥාව මමය කියන හැඟීම තුළ තමයි අපි මේ ජීවිතය ගෙන යන්නේ. දැන් බලන්න, මම යන්න කෙස්ලොම්නිය දත්ද අර දොරවල් හයෙන් පහළ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන් හඳුනා ගන්න පහළ වෙනා වූ සංඥාද? එහෙනම් සංඥා හයක් තියෙනවා නම් දොරවල් හයයි, ඊට අමතරව තව සංඥා තියෙනවා නම් ඒ සංඥාවේදී මම වෙන්නේ සංඥාව නේද? මම වුණාම මගේ වෙනවා, මගේ වුණාම මගේ ආත්මය වෙනවා නේද? දැන් මේකට වෙන්න බැරිද මේ සුභ සංඥා කියලා කියන්නේ? හොඳයි, සපයි, සාන්තයි කියලා ගන්න නිසා, ඇලෙන නිසා නේද මේ සසරට බැඳීම සිදු වෙන්නේ? සසරට බැඳෙනකොට ඒක අමතෝගදා දමත පරිෝසානාද? නෑ, ඒක බවෝගදා බව පරිෝසානා. ඒක භවයට බැසගරටපත් කරගන්න එහෙමනම් අපට මේ සංඥාවට ඇලිලා බෑ. සංඥාව සුභ වශයෙන් අරන් බෑ. සංඥාව අල්ලා ගැනීමට සුභ සංඥා කියනවා, සංඥාව අල්ලා නොගැනීමට අසුභ සංඥා කියනවා. සංඥාව අනාත්මයි. අන්න බලන්න. එහෙනම් අපිට ඒක කුමක් කරන්න ඕනද කියලා කල්පනා කරන්න ඕන. නිකන් බෑ. භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. දවසට සැරයක් භාවිතා කරලා බෑ. බොහෝ කොට නැවත නැවතත් ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් මේ සංඥාව මම කොට නොගන්නට, සංඥාවට මුලා නොවෙන්නට සංහාව ප්‍රියකරන ඇලෙන ගැටෙන සුභ සංඥාවේදී එහෙම ගන්න එපා කියන එක තමයි මේ පෙන්වන්නේ අසුභ සංඥා කියලා. මම හිතනවා අසුභ සංඥා විතරක් වැඩවත් ඇති එතකොට. ඒ නිසා මා හිතන්නේ මේ සංඥා පහම වඩන්න ඕන කියන එක නෙමෙයි, මේ පහෙන් කෝක වැඩවත් හරියට වඩනකොට අමතෝගදා අමත පරිෝසානා කියන තැනට එන්න පුළුවන්. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවනි නම් වර්තමාන මොහොතේදී මේ එන්නා වූ සියලු සංඥාවන් තිබී. ඒ සංඥාව සමග ඇලෙන, ගැටෙන, සසරට බැඳෙන, පැටලෙන විදිහට ගැනීමේදී අපි ළඟ සිදු වෙනවා මමත්වෙන් ගැනීමේ මුලාව. එතකොට ඒකට තමයි මේ එක හොඳයි කියලා නිගන්නේ. ඒ නිසා ඒකට සුභ සංඥා කියලා. එසේ නොගැනීමට කියලා නමක් තමයි සුභ වශයෙන් නොගැනීමට තමයි ඵල කියනවා, අපල කියනවා ඵල නැතිකමට. බලන්න අර අයන්නකින් වෙනස් වෙන හැටි. එන සුභ බවක් නැතිකම නෙවෙයි දසුභ වෙන්න ඕන. භවගාමී වෙන්න අවශ්‍ය මමත්වෙන් ගැනීමක් කොට කියන සුභ සංඥාව කියලා එසේ නොවන විට තමයි මේ කියන කාරණේ වැදගත් වෙන්නේ. අපි දෙවෙනි කවුත් කතා කරලා බලමු ටිකක්. කුමක්ද? භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරිෝසානා කියන මේ වචන ටිකේකටත් අයිති. ලස්සන වචනයක්. මරණ සංඥා. දැන් මෙහෙම කියනකොටම පාසල් යන කාලේ හදිසි මරණයක් ඇහිමෙන් මේ මරණය කියන වචනට අදාළ අර්ථය අපට මතක් වෙනවා. ඒ ඉතින් හුස්ම ගන්න එක නතර වෙලා කකුල් දෙක ගැට ගහලා ඇස් දෙක පියවර පෙට්ටියට දාන එක. එතනින් එහා පැත්තට යාට වඩන්න බෑ, කය විතරනේ තියෙන්නේ. මරු තියාගන්න. ඒ මරණ එකයි තියෙන්නේ. ඉතින් ඒව වඩන්න හම්බෙන්නේ නැහැ. එකකින් එහාට වඩන්න කෙනෙක් විතර නැති නිසා. එහෙම නැත්නම් මෙහෙමද? මම කවදා හරි දවසක මහලු වෙලා ඉඳලා මැරෙනවා. අවුරුදු 5 ඉඳලාම 80 90 මේ යනකම්ම මේක ගැන හිත හිතා ඉන්නවා. මරණ සංඥාවල නෝද? මම කවදා හරි මැරෙනවා, මං කරරි මැරෙනවා. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. නමුත් අන්නේ අර්ථ විග්‍රහයේ පවතිනා වූ වැරදි ගැනීම තමයි අපට මේ මරණ සංඥාව වඩලා අමතෝග දාකරන්න බැරි වෙලා තිබෙන්නේ. ඔබට ඔබේ ඇහැට පේන මරණ එකයි තමයි තිබෙන්නේ. ඔබ අසා නැද්ද? පුද්ගලයෙක් ජීවත් වෙනකොට පුද්ගලකට අන්තිමට මේ තිත් ඔක්කොම සම්පූර්ණ වෙනකොට ඉරක් වෙලා. අපිට ඉර එකක් වශයෙන් පේනකොට ඉර කියලා කියන්නේත් මෙන්න මේ වගේ තිත් ගොඩක් කියලා උගන්වනවා. මේ මම ඔබට උදාහරණයක් කිව ජීවිතය දැක ගන්න. අපිට මව්පුසෙන් දිහි ජීවිත අවසානිය දක්වා මරණයේ එක තිතක්, උත්පත්ති එක තිතක්, මරණයේ තව තිතක්. එතකල්ම ජීවිතේට එකක් වශයෙන් අපට පේනවා. නමුත් සැබවින්ම ජීවිතය anu ස්කන්ධ පහෙන් පහට මැරෙන අර තිත් ගොඩක් හා සමාන එකක්. හොඳයි, අපි ස්කන්ධ පංචකයාගේ ඉපදීමට මරණයට මුහුණ දීලා තියනවාද? කොහොමද මරණ සති සූත්‍රය පෙන්වන්නේ? මරණ සති භික්ඛවේ භාවේත බහුලී කත අමතෝ ගදාමත පරිවසාන මහත්ඵලා හොනි මහංශංසා. ඕකම තියෙනවා. ඔබට මේ මරණ සතිය භාවිතා කරන්න පුළුවන් නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. ඒක නිවනට බැසගත්තේ නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. අපි දන්නා සමීපයේ අද දක්වාමත් මම මහලු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා කතා කරපු අය හරි මේක ලැබුවේ නැන්නේ. ඇයි ඒ? අපට තිබෙන්නේ පුද්ගලයාට ජීවිතෙන් සමගැනීමේ මරණයක්. අපයික්මවා ඉදිරියට හේතුවක් තබමින් අපි එහෙම මරණයක් සිදු වෙන බව පිළිගන්නේ නැතුව පවත්නවා. නැවැත්මක් අපි පිළිගන්නේ නැහැ, පවත්නවා. අපි අවසන් කරන්නේ ඉදිරියට තියෙනවා. මෙහෙම මොහොතක් පාසාම සිදු වෙන මේ ස්කන්ධ පහේ හට ගැනීමේ නැසීමේදී එය පිළිනොගෙන අපි ඒක දිගින් දිගටම පවතින එකක් වශයෙන් සලකා දිගින් දිගටම සම්බන්ධීකරණයක් ඇති කරලා මරණයටපත් වෙන්නේ නැතුව යලිත් හට ගන්න පුළුවන් විදිහ හේතුවක් එකතු කරමින් අපි මේක පැවැත්මක් කරනවා. ඒක තමයි පුතග්ජනයාගේ දර්ශනය. ඔහුට ඊයේ උන්න කෙනා ඊයේ හිටව කෙනා අද නෑ කියන්න තේරෙන්නේ නැහැ. අද ඉන්න කෙනා හිට නෑ කියන්න තේරෙන්නේ නැහැ. ඊයේ හිටපු කෙනාමයි ඊයේ හිටපු ඇඳුමයි අදත් ඒ කෙනාමයි. දැක්කම ඕනනම් කියයි ඊයට වඩා අද ඔයා ටිකක් මහත් වෙලා ලස්සන වෙලා ගෙට්ට වෙලා කියලා. ඒ ඇස් දෙකෙන් බලලා මේ ස්කන්ධ පංචකය හටගෙන නැසෙන එක ආයේ උදා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පෙන්වන්නේ එකම ගලක් දෙසරයක් තරණය කරන්න බෑ කියන වචනේ. අන්න ඒ වගේ අපට ගැඹුරින් සලකා බැලුව කල ඕනෑ කෙරෙහිේ ජීවිතයේ ස්කන්ධ පහෙන් පහට හට ගැනීමක් අවසානයක් ඇරුණාම ඉතිහා අතීතේකුත් නැ අනාගතේකුත් නැහැ. සැබවින්ම ස්කන්ධ පහෙන් පරණයටපත් වෙන්න පුළුවන් නම් අනාගතයට යන්න කෙනෙකුත් නැහැ. එහෙනම් අපි අනාගතයට යන්නේ කොහොමද? මේ බෞද්ධයින්ට නැත්නම් මේ මිනිස්සුන්ට හැම දිනාටම ජීවිතය අවසන් කරන්න කැමැත්තක් ඕනකමක් නැහැ. අකමැත්තෙන් තමයි යන්නේ. අකමැත්තෙන් යන බැවින් මෙලොව වශයෙන් ඇලුම් කළ සියල්ල පරලෝදී ලැබෙනවා නම් එහාට ගෙනියන්නයි අපට ඕනේ. නැවැත්ම මේ මරණ නෙමෙයි හැබැයි. හරිද තබා ගන්න. අපි කොහොමද මෙහෙමයි මේ ස්කන්ධ පංචකෙන් පංචකයට ගමන් කරන ලෝකයේ තුල සැබවින්ම ස්කන්ධ පංචකෙන් එහාට යන්න කෙනෙක් නැහැ මරණයටපත් වුණොත්. නමුත් ස්කන්ධ පංචකයන් දෙකක් අතර සම්බන්ධීකරණය සිදු වෙන්නේ කොහොමද? ඒ විදුලි බල්බ දෙකක් අතර යටතින පරිපථයෙන් විදුලිය සම්බන්ධ කරන්න වගේ මේ උපාදානකට ගැනීම තුල අනාගත ඵලයක් හටගන්න අවශ්‍ය හේතු ඉතුරු කොට අවසන් වීම නැවත මේ මුලාවේ සත්‍ය ජීවත් වෙනවා. එවිට ඔහුට පවේදී පව අවසන් වෙන්නේ නැහැ, පව සිද්ධ වෙනවා. පිනේදී ඒ ස්කන්ධ අවසන් වෙන්නේ නැහැ, පින් සිද්ධ වෙනවා. ධානයේදී ධාන ස්කන්ධ අවසන් වෙන්නේ නැහැ, ධානකලව සිද්ධ වෙමින් ඉදිරියට පැවැත්මට හේතුවක් අවසන් කරන පැවැත්මේ අපි ජීවත් වෙන්නේ. අපිට නිමාවක් දකින්න ඕන නෑ පුද්ගලයන් පුද්ගලයාට. එහෙනම් එතන අපි මේ පැවැත්මට කියන්නේ මරණයට සිහිය නෑ කියලා. මතක තබා ගන්න. මේ පැවැත්මදී අපි කියන්නේ මේ පුද්ගලයා මරණය දකින්නේ නෑ. මරණය මේ මොහොතේ අත්දකින්න ඕන දෙයක්. නමුත් අපට එහෙම පේන්නේ නැහැ. අපිට මවකුසින් බිහිලා ජීවිත අවසානය දක්වා ඉන්නවා පේන්නේ. නමුත් තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීමේ පවතිනවා ඕන කෙනෙක් තුළ මේ ස්කන්ධ නැමැති සමූහය ජායමානයේ සේවත් හටගත් කල්හි ජීයමානයේ සේවත් දිරණ කල්හි අවුරුද්දකට සැරයක් අවුරුදු 100කට සැරයක් නෙවෙයි මීයමානයේ සුමියාන කල්හි කනේ කනේ තං සනයක් සනයක් පාසා ඔබද උපදින්නෙහි ජායසේච දිරන්නෙහි දවේ ජීයසේච මරණෙහි දවේ මීයසේච අපිට ඒක පිළිගන්න බෑනේ අපට එහෙම අවසන් කරන්න බෑ නේද? ඒ නිසා මේ ස්කන්ධ පංචකේ උදයව්‍යට අපි සිහියක් නැහැ. අපට මරණය පිළිබඳ සතියක් නැහැ. අපි පැවැත්ම තුල යන්නේ. ඒ නිසා අපිට ස්කන්ධ පංචකෙන් පංචකයට අනාගතයට උපදින්න අවශ්‍ය හේතු දිරකට තැවීමේ ගමනක අපි ඉදලා ඉන්නවා. එතකොට සති නැහැ. අන්න එහෙමයි අපට මේ බුදුන් වහන්සේ වදාලා අමෝතවකදා අමත පරියෝසන අමතක වෙලා තියෙන්නේ. එතකොට අමතෝගදා අමත පරිෝසාන වෙනුවට භවෝගදා භව පරිෝසාන මෙන්න මේ සසර ගමනේ අවසානයක් ළඟා කරගන්න හැකියාව අප ළඟ තිබියදී අපේ පිළිගන්නේ නැතිව මේ අරමුණු අතර සම්බන්ධීකරණයක් කරමින් එකක් නැසනකොට තව එකක් උපදින විදිහට ඒකෙන් තව එකට යන විදිහට කෙනෙක් යනවා කියන අදහසකින් යුක්තව අපි පැවැත්ම තුළ ඉන්නවා මේ පැවැත්ම තුළ මේක මරණයක් බවට පත් වෙන්නේ නැති බවට ත්‍රිපිටකයේ සාක්ෂි තියෙනවා බලමු කොහොමද කියලා ඒක විග්‍රහ කරනු ලබන්නේ පුද්ගලයා අමුල් කොටගෙන නෙවෙයි ඒක විග්‍රහ කරනු ලබන්නේ ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ සිත හෝ කියනවා මේ දොරවල් අහෙන් හම් වෙන්නා වූ අරමුණක් තුළ සිදුවෙන වැරද්ද මුල් කොටගෙන අනේ වැරද්ද සිදු වෙන දේ පෙන්නනවා මරණයටපත් නොවි අවසන් නොවන හැටි පෙන්නනවා ඔබට ඒක ඕන තරකින් ගන්න පුළුවන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජතක් විඥානං තින්නං සංගති පස්සෝ කියලා පටන් ගන්න පුළුවන් ගානංච පටිච්ච ගන්ධෝච උප්පද්දච ගාන විඥානං කියලා නාසයෙන් එක ගන්න පුළුවන් මෙසේ දොරවල් හයෙන් සහ මනෝද්වාරයෙන්ම මේක ගන්න පුළුවන් දැන් මේ අරමුණක් සම්බන්ධ වීමේ කටයුත්තකදී මේ ඇසේ ප්‍රසාදයක් ඒ මත පිහිටවන රූප රූපයක් ඒක හඳුනා දෙන්නා වූ මානසිකාරයක් එන මේ තුන එකතු වීම තුළ ය හඳුනා ගන්නට අවශ්‍ය සාක්ෂිත පහළ වෙනවට ස්පර්ශය උපදිනවා කියලා කියනවා දැන් ස්පර්ශය උපදින්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මොහොතක් පාසා ස්පර්ශයෙන් උපදින දේ සම්බන්ධයෙන් තමයි අපි අවස්සපත්‍ය වේදනා නැත්තම් විදීමට පාත්‍ර වෙන්නේ වේදනාව ඉක්මෝ යමින් මෙන්න මේ වේදනාව සමග අපි මුලා වීමේ වේදනාවට තණ්හා කරනවායි කියලා කියනවා තණ්හා කළොත් ඒක අවසන් කරන්න හම්බ වෙන්නේ ඊට එහා පියවරකට යමින් උපාදාන වෙනවායි කියලා කියනවා උපාදාන වුණොත් ඒක එතනින් අවසන් වෙන්නේ ඊට එහා ගිල්ලා අනාගතයේ උපදින්න තවස හේතුවක් චිත්තබ්යන්තරයට බැස ගැනීම හෙවත් බව වෙනවායි කියනවා. ඇයි වර වුණාද? දැන් මරණයටපත් වුණාද හේතු ඉතුරු වුණාද? එනිසා කර්ම රැස් කිරීමේ මරණයේදී සැබෑවටම මරණයක් නෙවෙයි තියෙන්නේ හේතු ඉතුරු කිරීමක්. මරණයක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වළක්වාලමින් ඔබ පැවැත්මට හේතුවක් ඉතුරු කරනවා හැම වෙලාවෙම. එනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් කරන්නා වූ ෂණිකව ස්කන්ධ හටගෙන අවශ්‍ය කාර්යයන් කරදී අනාගතයට හේතු ඉතුරු නොකොතබා අවසන් කරන මැරීමට මුහුණ දෙන්න තරම් අවබෝධයක් ලබා ගන්න තරම් ශක්තියක් අවබෝධයක් පුතක් ජන සමාජයේට නැහැ. එනිසා උන්ට සතිත් නැහැ මරණත් නැහැ. උට පැවැත්මේ සංඥාව තිබෙන්නේ. ඔවුන් හැම විටම මෙතනින් අවසන් කිරීම වෙනුවට මේ ජීවිතයේ අවසානිය දක්වත් එතනින් එහා පැත්තටත් ඉන්න කෙනෙකුටයි කැමති. එහෙම පිළිගත්තත් නැතත් ඉන්න එහෙම ඉන්න කෙනෙක් නැහැ. නමුත් මේ පැවැත්ම සිදුවෙන්නේ මොකක් නිසාද? ඒ මොහොතකින් හටගෙන නිමා වෙන අවසානයේ සැබෑවටම නිමාවක් නොවි අනාගත පැවැත්මට හේතුවක් ඉතුරුකට සදන්නා වූ නිමාවක් නිසා එතන මරණ සති නැහැ, තිබෙන්නේ නොමරණ සති. එහෙනම් ඒ පැවැත්මේ පහල් භාවයේදී මරණ සති භාවිතා කරන්නේ නැහැ. ඒක තමයි මේ සමාජයේ පුද්ගලෙක් වශයෙන් ජීවත් වීමේදී මේ අභ්‍යන්තරික සිදුවීම දකින්න නැතුව බාහිර පුද්ගලෙක් වශයෙන් කාර්යය කටයුතු කරන්න ක්‍රියාකර්මයන් කරව ලබන්නේ. නැවත අපට පුළුවන් නම් මේ නිවීමත් සමග ඊළඟ ස්කන්ධ පංචකය හටගන්න හේතුවක් නැතිව අවසන් කරන්න. එතකොට මේ ඊළඟ උපදින්න හේතුව නිසා නෙවෙයිද පව් හේතු ඉතුරු කරපුවම පවෙන් අපාය යන්නේ? පින් හේතු එකතු කරපුවම ජීවිතය අවසන් වුණාට පිනෙන් අර පැවැත්ම සිදු කරන්නේ කාමසුගතී. ධාන හේතු එකතු කරපුවම ඒ ධානයෙන් කාලාක්‍රියාවකට මේ ජීවිතය සම්බන්ධීකරණයක් ලබා දෙන්නේ මරණයක් නෑ නේද? එතකොට ඒ මරණයට සතිය භාවිතා නොකර පැවැත්මට සතිය පාවිච්චි කරමින් ගොව පැවැත්මේ වහලෙක් බවට පත් වෙන නිසා. එහෙනම් අපට බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ මේ සැබැත්මේ සම්බන්ධීකරණේ විස්කන්ධ පහෙන් අනිත් පහට යන කෙනෙක් ආත්මයක් නැහැ. පරලෝකයට යන්නෙත් නැහැ කවුරුත්. ස්කන්ධ පහෙන් පහට ඇහෙන් කනට කනින් නාසයට නාසෙන් දිවට තව කවුරුත් යන්නෙත් නැහැ. පැහැදිලි අතරක් තියෙනවා. හටගෙන තමයි තව එකක් නැසෙන්නේ. නැතන එක හටගෙන තව නැසෙන එක නැතිලා තමයි තව එකක් හටගන්නේ. නමුත් අපි ඒක භාවිතා කරන්නේ නැහැ. ඒ ආශිර්වාදේ භාවිතා කරන්නේ නැහැ. අපි ඒ නිසා මව් කුසෙන් බිහිව තැන් පටන් මරණය දක්වාම ජීවත් වෙලා තුර ජීවත් වෙන්නා වූ කයේ කෙනෙක් ඉන්න බවට, කරවන්නෙක් ඉන්න බවට, ආත්මයක් තියෙන බවට මතේ ඉන්නේ අපි. එබැවින් එබඳු සමාජයක් තුළ මේ බුදුන් වහන්සේ වදාළා වූ ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොකර මැරීම නැවති මේ මරණයට සති භාවිතා වෙන්නේ නැහැ. මරණයට සති භාවිතා වෙන්නේ නැති බැවින් ඔවුන්ට අමත ඕගදා අමත පරිෝසානා කියන හේතුවේ පව අනාගත ඵලය, පින් හේතුවේ පින් අනාගත ඵලය, ධාන හේතුවේ ධාන අනාගත ඵලය. එතකොට ඒවායේ පැවැත්මේ පිළිබඳ සාක්ෂියක් කරනහම, පැවැත්මක් කරනහම උන්ට මරණ සති නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. එසේ යම් කිසි අරමුණක් කරහි ඇලීමකින් යුක්තව තැබුවොත් නේද හෙට දකින්නකට උපදින්නේ? අනිද්දා දකින්නට උපදින්නේ. ඒ උපදින්නේ උපදින්න හේතු තියලා අවසන් කරලා නැති නිසා, මරණයටපත් වෙලා නැති නිසා. එහෙනම් බුදුන් වහන්සේ මේ පැහැදිලි කරලා දාරන්නේ ස්කන්ධ පංචකය අවශ්‍ය කටයුත්ත කරලා දීලා යලිත් හට නොගන්නා වූ ආකාරයට හැඟීම් වශයෙන් සම්පූර්ණයෙන්ම මරණයටපත් වෙන්න වෙනවා. හටගෙන නැසිලා විතරක් හරියන්නේ නැහැ. හටගෙන නැසීම තුළ අනාගතයට හේතු තබා නැසීමට මේ මරණය කියන්නේ නැහැ. ඒකට කියන්නේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒක හැම විටම ස්කන්ධ පහ නැසනට මාරයාට බැඳෙමින් තමයි මේ යන්නේ. එනම් මාර්යාට මෙදමින් මේ අනස්කන්ධ පංචකයට පංච උපාදානස්කන්ධය කියනවා. ඒකේ මරණ සති නැහැ. දැන් ඔබට තේරෙනවද එහෙනම් මරණ සති නැත්තම් මේ මරණයට සිහිය කියන එකෙන් කියන්න හදන්නේ මොකද්ද කියලා? ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන මොකද්ද කියලා බලන්නකෝ. අමත ඕගදා අමත පරියෝසානා. නිවටන බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. නිවන් කෙලවරකට නම් මොකද නැති වෙන්න ඕන චිත්තාභ්‍යන්තරේ? කර්ම බීජ නැති වෙන්න වෙනවා. කර්ම බීජ නැති වෙන්න නම් කර්ම බීජ රැස් නොවී අවසන් වෙන්න වෙනවා. අන්න පුද්ගලයා ස්කන්ධ පංචකේ පරිහරණය කිරීමේදී උපාදාන කරලා අවසන් කර ගන්නවා නම් ඔහු කර්ම බීජ අවසන් නොවී කර්ම බීජ රැස් කරන, රැස් කරමින් අවසන් කරන පැවැත්ම පිළිගන්නා කෙනෙක්, නිමාව දකින්න කැමති නැති කෙනෙක්. ඔහුට කවදාවත් චිත්ත අභ්‍යන්තරයේ හිස් කර ගැනීමේ කර්මයට යන්න බෑ. එනිසා ඒ බඳු අයට අමත උනේ බැඳීම විතරයි. මේ බැඳීම හැමදාමත් සිදු වෙන තාක්කල් ඔබට පවපින ධානය ඔස්සේ මරණයක් නැතුව ගමන යන්න පුළුවන්. එවිට අමතෝග දානෙවි න අමතෝග දා. අමත පරිෝසානා නෙවි න අමත පරිෝසානා. නිමාවක් නැහැ. නිමාව සඳහා නම් එහෙනම් මොකද වෙන්න ඕන? මේ පව් හේතු නොතබා අවසන්නේ නේක මරණයයි. පින් හේතු නොතබා අවසන්නේ නේක මරණයයි. ධාන හේතු නොතබා අවසන්නේ නේක මරණයයි. ස්කන්ධ පංචකේ උදයව්‍යං උදයබ්බ ඥාන කියන්නේ ඔබ කන්නේ උදයබ්බ කියලා ඥානයක් පහළ වෙනකම් බලන් ඉන්නේ. හට ගැනීම අල්ලා ගැනීමෙන් මරණේ හේතු ඉතුරු විසඳුන එක මරණ නෙවෙයි. හට ගැනීම අල්ලා නොගැනීමෙන් අවසන් වෙන එක උදයවයක් විතරයි. එතකොට හේතු ඉතුරු වෙන්නේ නැහැ. දැන් මොකද උනේ? ස්කන්ධ පංචකේ හටගත්තේ උපාදානනෝ මේ ගියා මරණයටපත් වුණා. දැන් මේ අල්ලා නොගැනීමෙන් අවසන් කරන්නට සතිමත් වීමට නේද මේ මරණ සති කියලා කියන්නේ. එතකොට අවසන් කරනවා නම් එතකොට ලෝභය, දේශය, මෝහය වැඩෙන්න ඉඩ නැහැ. ලෝභ, දේශ, මෝහ ෂේ වෙනවා නේද? ලෝභ, දේශ, මෝහ ෂේ වන්නේ නම් එතකොට අමත ඕගදා අමත පරියෝසානා නේද? ඒකට බැසගත්තා වෙනවනේ ඕගදා. ඕගදා බැසගත්තේ නම් පරියෝසානා දක්වා ඊට පස්සේ යන්න වෙනවා. එබැවින් මේ වදන සත්‍යයක් වෙන්න ඕන. මේ සඳහන් කරන්නා වූ මේ තථාගතයන් වහන්සේ ලිඛිතව දන්නා වූ මේ සංඥාවග්ගයේ පවතින පටන සංඥා සූත්‍රයේ පෙන්වන මේ සංඥා පහ හෝ එකක් වැඩිම තුල කෙනෙක් මේ සත්‍ය මේ ලැබෙන ප්‍රතිඵලය සත්‍යක් වෙන්න ඕන නැත්නම් බුදුන් බුදුන් නෙවෙයි. මේක අසත්‍යක් නම් බුදුන් බුදුන් නෙවෙයි. මාර්ගඵලලාවි බුද්ධලේකට බුදුන් බුදුන් නෙවෙයි කියන්න කිව්වම බෙල්ල කැපුවත් මම කියන්නේ නැහැ කිව්වයි කියලානේ කියන්නේ. එසා අපට මේ අපි දක්වන අර්ථයෙන් අපි දකින අර්ථයෙන් අර්ථ වරද්දාගෙන මේක මම කවදා හරි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා මේ අනාගතේ මරණයක් ගැන හිත හිතා හිටියට හරි. ජීවිතෙන් එහා පැත්තට කායස්ස වේදෝ, කය විනිසුදු වෙන මරණයට ඒක වෙනවනේ කායස්ස වේද පරම්මරණ මරණයෙන් පසු කියලා. ඒකට කායස්ස වේදෝ පරම්මරණ කියන වදනයක් ත්‍රිපිටකයේ යොදලා තියෙන්නේ ඒක සම්මුති මරණය බැවින්. කායස්ස වේදෝ පරම්මරණව යොදලා තියෙන්නේ කය නොමිදී මරණයක් සිදු වෙන බැවින් ඒ මරණය පෘථග්ජන ඇතුළ සිද්ධ වෙන්නේ නැහැ. ඔහු හේතු ඉතරමින් පැවැත්මටපත් වෙනවා. ਉਹ අවසන් කරන්නේ නැහැ. අපට මහඟු අවස්ථාවක් සර්මයේ අවස්ථාවක් තියෙනවා. අපි ස්කන්ධ පංචකෙන් පංචකයට බල්බේ නිවෙන්නාසේ ස්කන්ධ පහේ මැරීමක් තියෙනවා. අපි තමයි මේ මැරීම පිළිගන්නේ නැතුව මැරෙන්න ඉස්සෙල්ලා කර්ම බීජය ඉතුරු කරලා පැවැත්මට දායක වෙන්නේ. අපිට කර්ම බීජය ඉතුරු නොකර මැරෙන්න පුළුවන් නම් ඒ තමයි මේ පෙන්වන්නා වූ මරණ සංඥාව වඩනෝ. බලන්න භාවිතා කරලා. නිකන් බෑ. භාවිතා බහුලී කතා. භාවිතා කිරීමට කියනවා එක්වරක් හෝ දේවතාවක් බහුලී කතා කියනවා බොහෝ කොට භාවිතා කිරීමට. එහෙනම් ස්කන්ධ පංචකෙන් පංචකයට ලෝභයේදී, දේශයේදී, මෝහයේදී හේතු ඉතුරු නොකර අවසන් කිරීමට මේ සිහිය පාවිච්චි කරන එක නේද මරණ සංඥා වඩනවා කියන්නේ. එහෙම තේරුම් ගත්තම සතර ගමන කියලා ඉවර කරන්න ඇති. මෙවැවින් මෙම කරුණ පැහැදිලි කිරීම ඔබගේ ධම්මැස පහදා ගැනීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව කරමින් මේ කරුණ දෙකකින් එකක් තෝරාගෙන මේ උපාදාන රහිතව සිදුවෙන්නා වූ මරණයටපත් වෙන මේ මොහොතේ මරණය අත්දකින්න ඔබට අවශ්‍ය අවබෝධය ලැබේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනාව කරමින් මම ඊතර කරුණෝ ඉදිරි ධර්ම දේශනාවට තබමින් මෙම ධර්ම කරුණ පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා.